නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඇත්තට මේ දහම් වැඩසටහනින් එක්කෙනෙක් මේක පුරුදු කළත් ඒකත් ශ්‍රේෂ්ඨයි. ඔබට මතක ඇති මීට කලින් වැඩසටහනේ අපි අසුභ භාවනාව ගැන විස්තර කළේ. මම මතකද මේ පින්වතුන්ට කීවා අසුභ භාවනාව වගේ භාවනාවක් ලෝකේ පවතින බුද්ධ ශාස්ත්‍රයේ තියෙන කොට විතරයි. කය කෙරෙහි නොඇලෙන කය යථා ස්වභාවය කායගත සතිය බුදුරු නිතුව ලෝකේ පවතින්නේ. ඊළඟට තමයි හොඳ බ්‍රහ්මචාරී බවක් සංසිඳුන හිතක් සංයමයක් දමනී වුණ හිතක් ඇති වෙනවා අසුභ භාවනාව තුළින්. පින්තුනේ තව ටික කාලයක් යනකොට බ්‍රහ්මචාරී බව කියන එක ලෝකෙන් අතුරුදහන් වෙනවා. බ්‍රහ්මචාරී බව ලෝකෙන් අතුරුදහන් වෙනවා කියන්නේ අසුභ මානසිකාරයේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. අසුභ භවනාවේ හිත මානසිකාර වෙන්නේ නැතුව හිත සිහි කරන්නේ නැතුව නොකඩකොට බමසරක් රකින්න අමාරුයි. හොඳට කායानुපස්සනාව වඩන කෙනෙක් කය යථා ස්වභාවය බලන කෙනෙකුට ඥාතීන් ඇවිල්ලා එයාව බලෙන් සිවුරු අරවගෙන ගිහිගෙට ගන්න හැදුවත් එයා චීවරයක් හරින්නේ නැහැ කිව්වා. ඒ අය ඥාතින් ඇවිල්ලා ඇඟිලි බැඳගෙන අඳ අඳා කියනවා පැමිණෙන්න කාමයේ භුක්ති විඳින්න. මේ ස්ත්‍රිය ඔබටයි මේ ස්ත්‍රිය ඔබටයි කියලා. ස්ත්‍රීන් පිරිවරාගෙන ඇවිල්ලා කාමයේ ඉදිරියේ තියලා සිවුරු අරින්න කියනවා. කායානුපස්සනාව මනා වඩපු පිස්සුවකට නම් කවදාවත් චීවරය අත්හැරින්නේ නැහැ කියලා. ඒක හරියට සාගරයේට නැමුණ ගංගාවක් ආපහු උල්පතට හරවන්න හදනවා වගේ එකක් කියලා. සාගරයේට නැමී තියෙන ගංගාවක් ආයෙ උල්පතට හරවන්න හදනවා වගේ එකක් කියලා. කළ නොහැකි. ඉතින් අපි කායानुපස්සනාව ගැන කතා කළා. දැන් අපි මේ පිවිතුරු නිවන් මඟ ධම්මවද ස්ථාන තුලින් කතා කරන්නේ ශක්තිස් බෝධිපාශික ධර්ම. මේෙන් ඇත්තටම වැඩිපුරම විස්තරයක් කරන්නේ කායानुපස්සනාව. ඊළඟට අපි විස්තර කරන්නේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඊළඟට සතර සම්‍යක්ප්‍රදාන වීරිය, සතර ඉරිදිපාද. ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග, ආර්ය අෂ්ටාංග මාර්ග. මේ හැම එකක්ම කරුණක් ගානේ විස්තර වශයෙන් ඔබට මේ දහම් වැඩසටහන ඉගෙන ගන්න පුළුවන්. එයින් කායානුපස්සනාවේ භාවනා 14ක් ගැන විස්තර තියෙනවා. එයින් අපි ආනාපාන සති භාවනාව ගැන ඉගෙන ගත්තා, ඉරියාපත, සති සම්පජඤ්ඤ, ඊළඟට අසුභ භාවනාව ගැන ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ජීවිතය යථාබෝධී කැමති කෙනා යටිපතුලින් උඩට කිස්රෝදින් පහළට හැමකින් වට වෙලා තියෙන මේ ශාරීරියේ දිහා නුවණින් විමසනවා. මේ ශාරීරියේ තියෙන කිස් ලොම් නිය දත් සම මාස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලඹුව පිත්තාශේ බඩදිව පෙනහළු කුඩා බඩවැල් මහ බඩවැල් ආමාශයේ අසුචි පිටසෙම ශරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු උරුණු තෙල් කෙල සොටු සඳමිඳුළු මෝත්‍රා හොඳට මේ කරුණු ටික විමසනවා. උපමාවක් වදාලා බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ කට තියෙන මල්ලක පුරවල තියෙන එක එක ධාන්‍ය වර්ග නුවණැති පුරුෂයෙක් මේ මල්ල ලිහලා මේ හාල් මේ වී මේ මොන් ඇට මේ නෑට මේ ඇල්වීල් ඇල්සහල් ආදි වශයෙන් මේ ඇටවර මේ තල ඇට කියලා ඇට වර්ග වෙන් කරනවා. ඒ වාගේ මේ හැම කියන මල්ල ලිහලා දාලා මේක ඇතුලේ තියෙන දේවල් හිතින් බලන්න කිව්වා. මේකේ තියෙන කෙසලොම් නිය දත් සම මස්නහර ඒ දෙතිස් කුණක කොටාසියෝ. එහි තියෙන පිළිකුල් බව, දුගදහමන බව, ඊළඟට සතුන්ගෙන් පරිශං කරගන්න බැරි බව හොඳට ප්‍රකට වෙනවා. මම මගේ ආත්මය කියලා ගන්න බැරි බව ප්‍රකට වෙනවා. ඇත්තරම නිකා මස් ගොඩක්. ඊළඟට මේ නහර වලින් වට කරලා ගෙට ගහලා තියෙන්නේ. හැම තමයි හොඳට මේක ආවරණය කරලා තියෙන්නේ, පැක් කරලා තියෙන්නේ හැමෙන්. මේ හැම තමයි ලෝක සත්‍යය හොනේ. මේ හැමේම හොරි දද කුෂ්ඨ වන ගෙඩි gadu මොනෙක් දේවල් හට ගන්නවා. මේ හැම නිතර පිරිසිදු කරන්න ඕන එක. මේ හැම ගඳ ගන්න ස්වභාවයෙන්ුත්යි. හැමේ හැම තැනකම ධාඩිය ගන්නවා. ඉතින් මේ ශරීරේ මේ හැම ගඳ ගන්නව නිතර හොදන්න ඕන. හම කෙනෙක්ගේ හම ගලවලා තවත් කෙනෙක් ළඟට ගෙනිච්චොත් එහෙම කිසි කෙනෙක් ස්පර්ශ කරන්නේ නැහැ. දොස්තරල වුණත් මේකට බෙහෙතක් දාන්න අතට ආවරණ දා ගන්නවා. ඉතින් ඒ වගේ එකක්. අපි කවුරු ඔයා මට ආදරේ මං ඔයාට ආදරේ කිව්වත් අපි හම ගැහුවොත් එහෙම කිසි කෙනෙක් අපි ළඟට එන්නේ නැහැ. මේ සෙල්ලම් ටික ඔක්කොම තියෙන්නේ හමත් එක්ක. හොඳට කල්පනා කරලා බලන්න. මේ එක කාරණාවක්. ඉතින් මේ වගේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහරු වට්ටි අට්ඨමින්ජා ආදි වශයෙන් මේවා කල්පනා කරගෙන යනකොට සමහර අයට කේසා කියනට කිස් සිංහලෙන් මතක් වෙනවනම් පාලියෙන් සීකලට කමක් නැහැ. නමුත් දන්න සිංහලෙන් සී කරන්න. ඔය අතරතුර දලඹුව දන්නේ නැත්නම් පිත්තාසේ දන්නේ නැත්නම් බඩදිව දන්නේ නැත්නම් දන්නේ නැති මස් කෑල්ලක ඉල්ලෙන්න එපා. ඒ එතකොට කරන්න තියෙන්නේ මේවා කයේ තියෙන මස් ඇදී කියලා සිහි කරන එක. ඔහොම ඒ අශුභ කොටස් ගැන සිහි කරගෙන යනකොට සමහර දේවල් තියෙනවා හොඳට හිත ප්‍රකට වෙනවා. වැඩිපුර හිත රඳිනවා. ඒ වැඩිපුර හිත රඳින හොඳට ප්‍රකට වෙන ඒවා ගැන වැඩිපුර හිතුවට කමක් නැහැ. මේ කොටස් 32ම මේ එක වෙලාවක් ඇතුළත යන්න ඕන කියලා එකක් නැහැ. අපිට ඕනේ මේ කයි ස්වභාවය. කයේ ඇත්ත ප්‍රකට කරගන්න ඕනන්නේ. එනිසා යම් දෙයක් ගැන වැඩිපුර දැනෙනවා නම් හිතන්න පුළුවන් නම් වැඩිපුර හිතන්න. කායානුපස්සනාව කයානුව සිහි පිටවන්න. තමන්ගේ කය ගැන තමයි සිහි කරන්නේ. තමන්ගේ කය හොඳට ප්‍රකට වෙන්න ගන්නකොට ඒ ප්‍රකට කරගෙන තමයි අන් අයගේ කය ගැන අපි ඥාන දර්ශනය පිහිටවන්නේ. ඒ දැක්ම පිහිටවන්නේ. එතකොට ඔය අසුභාවන ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කය කෙරෙහි අසුභ වශයෙන් භාවනා කරන්ට ආනාපාන සතිය ඔබගේ හිතේ පිහිටාවා. සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන්ට කියලා භාවනා තුනක් ගැන භාග්‍යතුන් වහන්සේ වදාළා. පින්වත් මහණෙනි මේ අසුභානුපස්සී සූත්‍රයේ මේ විස්තරය තියෙන්නේ. පින්වත් මහණෙනි එසේ කයෙහි අසුභ වශයෙන් දකිමින් වාසය කරනකොට සුභයයි මේක හොඳයි කියලා හිත ඇලෙන ස්වභාවයෙන් යුක්තව තියෙන මේ හිතේ බැසගත් රාගය ප්‍රහාණය වෙනවා අසුභ සංඥාව හරියට වඩනකොට. ආනාපාන සතිය වඩනකොට ලාමක විතර්ක සංසිඳෙනවා. මේ හැම විකාරයක්ම හිතේ හිටයින්නේ. ඒක සංසිඳෙන ආනාපාන සතිය වඩනකොට දූවිලි ගොඩකට වැස්සක් වහිනවා වගේ ආනාපාන සතිය. ඊට පස්සේ අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන්න කියන්නේ මුලාව අවිද්‍යාව දුරු වෙලා යනවා. අවබෝධ ඥානයට වෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා ලෙඩ වෙලා ගිලන් ඇදී අමාරුවෙන් ඉන්න භික්ෂුවක් වුණා. අසුභ භාවනාවේ දෙනවනම් ආහාරයේ පිළිකුල දකිනවනම් සියලු ලෝකේ කෙරෙහි ඇල්ම දුරු කරමින් ඉන්නවනම් සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිමින් ඉන්නවනම් මරණානුස්සතිය ඉන්නවනම් ඒ භික්ෂුව නිකලස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා මේ අසුභ භාවනාව කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. අසුභ භාවනාව ගැන දැන් ඉර්ධිපාද පින්වතුනි ඉර්ධිපාද භාවනාව ඉගෙන ගන්නකොට අපි ඉදිරියට ඒ ඉර්ධිපාදවල තියෙනවා ඉර්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද හොඳට කෙනෙක්ගේ හිතේ පිහිටනවා කියනවා අසුභ භාවනාව වැඩුවොත්. අසුභ භාවනාව වඩනකොට ජීවිත අවබෝධයට ගොඩාක් කැමැත්ත ඇති වෙනවා. ඡන්ද ඉර්ධිපාදේ අසුභ භාවනාව වඩනකොට ජීවිත අවබෝධයට ලොකු අදිෂ්ඨානයක් පිහිටනවා. චිත්ත ඉර්ධිපාදේ අසුභ භාවනාව හොඳට වඩනකොට ජීවිත අවබෝධයේ පිණිස වීරිය ඇති වෙනවා. වීරිය ඉර්ධිපාදේ අසුභ භාවනාව හොඳට වඩනකොට ජීවිතය ගැන විමසන්ට යොමු වෙනවා. විමර්ශා ඉර්ධිපාදේ අනිත්‍ය ප්‍රකට වෙන්න ගන්නවා. අසුභ භාවනාව කියන එක ජීවිතේ සංසිඳවන භාවනාවක්. සැබෑ වශයෙන්ම වැඩුවොත් හිතේ ලාමක ආශාව එයාගේ ජීවිතේ තුලින් ගෙවි ගෙවි යනවා කියලා පින්වතුනි විශ්වාස කරන්න. විශ්වාස කරන්නේ නැතුව මේ භාවනාවට ගැරෙහි මේ විපාක දන්නවද ඔබ? මේ ලංකාවේ හිටියා මම මතකයි ලංකාවේ තමයි හාමුදුරුවනමක් ඒ හාමුදුරන්ගේ හිතට ගොඩාක් රාගයනවා. රාගයෙන් නිසා ඒ හාමුදුරුවෝ අසුභ භාවනාව ගෙනහලා එනම් අසුභ භාවනාව කරන්න ඕන කියලා කේශා ලෝමා නකා දන්තා තචෝ කියලා මේ කාරණා ටික සීකර කර ඉන්නවා. ඉඳලා මෙයා නමුත් මෙයාගේ හිත හරියට අසුභේ පිහිටන්නේ ඒක මනාව විස්තර කරගන්න මෙයාට තේරෙන්නේ අවුරුදු 30ක්ම උතුණා හරි කියන්නේ අවුරුදු 30ක්. ඊට පස්සේ සිවුරු ඇරියා. සිවුරු ඇරලා හිතුවා දන්න දන්න අයටක් කිව්වා ආහනාන අයටක් කිව්වා මොන භාවනාද? ඕවා කරන්න පුළන්නේ කොහෙද? දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ඒ නිසා මේවා කළාට හරියන්නේ නැහැ. ඕවා කළාට ඕවා වැඩ කරන්නේත් නැහැ කිව්වා. එහෙම මේ නිකන් නෑ මම මහණුනේ කොයි විදිහටද සිවුරු ඇරියට ඒ විදිහටමයි කිව්වා. මේ භාවනාව පුරුදු කරලා ප්‍රතිඵල ලබන්න බෑ කියලා මිත්‍යා දෘෂ්ටියක හිත පිහිටියා. ඔහු මැරිලා ගිහිල්ලා ඔහු තපස් රැක්කේ යම් වනයක් නම් ඒ වනයේ මැදින් ගලාගෙන යන ගංගාවේ මිපදුණා භූත කිඹුලෙක් කියලා. එක දවසක ඒ ගඟ හරහා ගිය කරත්ත 50ක ගොන්නු 50ම ඒ භූත කිඹුල කාලා තියෙනවා. බලන්න මේ ඔය නිත්‍ය දෘෂ්ටියකට ඇවිල්ලා තමන්ට කරගන්න බැරි වුණත් තමන්ට සමාධිය ආදී පිහිටන්නේ නැති වුණත් මේ කායානුපස්සනාවෙන් තමයි මේ ලෝකේ රහතන් වහන්සේලා බිහුනේ ජීවිත අවබෝධය ඇති කරගත්තයි බිහුනේ කියලා ශ්‍රද්ධාව පිහිටන එක කොච්චර ආනිසංසද? වැරදිච්ච තැන අර විදිහට වුණා නම්. ඉතින් ඒ නිසා පින්වතුනි ඉතින් අසුභ භාවනාව ගැන ওই විදිහට තව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. නමුත් අපි තව අද භාවනාවක් අලුත් භාවනාවක් ඉගෙන ගන්න ඕනේ. අද මම කල්පනා කළා මේ අතන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධාතු මනසිකාර භාවනාව ගැන කියලා දෙන්න ඕන කියලා. විශේෂයෙන් කියන්න කාරණාවක් තියෙන පින්වතුනි මට මේ භාවනා ක්‍රම ගැන මේ ඉගෙන ගන්නකොට හිතුනේ අපිට ලොකු ස්වාමීන් වහන්සේ මුණ ගැහිච්ච ලාභය. පුබසන්නාස වචනයක් වචනයක් ගානේ පරිවර්තනය කරලා විස්තර කරලා උගන්වලා මේ තියෙන නිසා අපිත් කියනවා. අපිට ගුරුවරයෙක් හිටියේ නැත්තම්, අපිට බුද්ධ වචනේ විස්තර කරන්න කෙනෙක් හිටියේ නැත්තම්, සරලව කියලා දෙන්න කෙනෙක් හිටියේ නැත්තම්, ඔබට මේ බණපද ටික මෙහෙම අහන්න විදියක් නැහැ. ගොඩාක් අය බණ භාවනාව විස්තර කරන්න ගිය ගමන්ම විස්තර කරන්නේ තමන්ගේ විස්තර ටික. බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉස්මතු කරන්නේ මේ ලෝකේ රහතන් වහන්සේ ලක්ෂණ සියලු දෙනා බණ භාවනාව කායानुපස්සනාව වඩපු අයනේ. සතිපට්ඨානෙ සිහි පිහිටවපු අයනේ. ඒ සියලු දෙනාම සතිපට්ඨානෙ විදිහට බුද්ධ වචනේනේ අවුරුදු 2600ක් ගිය තැනත් අරගෙන ආවේ. ඉනිස අපිට එක එක්කෙනාගේ විස්තර විභාග වැඩක් නැහැ. අපිට බුද්ධ වචනේම ශ්‍රේෂ්ඨයි. ඒ ධර්ම මාර්ගයේ ලෝකෙට පෙන්වලා දුන්න ශාස්ත්‍රුන් වහන්සේගේම වචනෙන් අපිට නිවන් මාර්ගය ඉගෙන ගන්න එක වටිනවා. ඉතින් ඒ තැනට අපේ ශ්‍රද්ධාව පිහිටෙව්වේ ලොකු ස්වාමීන් වහන්සේ. බුද්ධ වචනේට අනුව මේ බෝධිපාක්ෂික ධම්මාවත ඔබට කියලා දෙන්න අපිට ආශිර්වාද කරන්න උපදෙස් දෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබ තුල කෙලිහි ගුණය තියෙනවා නම් ඔබ මේ අහන බණපදයක් ගානේ ලොකු ස්වාමීන් වහන්සේටම පින් දෙන්න ඕන, සිහි කරන්න ඕන. ඒ කෙලෙහි ගුණය ඔබගේ හිතේ තියෙන්න ඕන. අපිව දකින්න ඕන ශිෂ්‍යෙක් විදිහට. අපේ නම පවා කියන්න ඕනන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය කියන තැන. එතකොට නම් ඔබට කෙලෙහි ගුණය තියෙනවා. සත්පුරුෂයන්ගේ ලෝකෙ එහෙම එකක් පින්වත් නේ. සත්පුරුෂයන්ගේ ඇයි වින්නතුනේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දෙකේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණාගය ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ බුද්ධ පුත්‍ර කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ නම aran තමයි පුතා කියන වචනේ පාවිච්චි කළේ. ඒ නිසා මේ විශේෂයෙන් මේ බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගනිද්දී මේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පැහැදිලිව මේ විස්තර කරලා තියෙන නිසා තමයි අපිට ඔබට වචනයක්වත් කියන්න පුළුවන්. ඒක ඔබ සිහි කරන්න ඕන. ධාතු මනසිකාර භාවනාව. ධාතු මනසිකාර භාවනාවේදී කරන්නේ මේ ජීවිතේ කොටස් හතරකට බෙදලා බලන එක. මේ භාවනාව හරියට කළොත් හිත මහ පොළොව වගේ වෙනවා. අකම්පිතයි. ඒක මෙහෙම එකක්. අපි බලමු. පුනච පරම් භික්ඛවේ භික්ඛු ඒ භාවනාව සිද්ධ කරන්නේ මෙහෙමයි. ඔන්න මේ ජීවිත අවබෝධයට කැමති කෙනා ඉමමේව කායම් මේ ශරීරේම ඉමමේව කායම් මේ ශරීරේ අනිත් අයගේ ඇඟවල් නෙවෙයි. දැන් තේරෙනව නේද කායනුපස්සනාව ඉගෙන ගන්නකොට මෙච්චර කාලයක් කායනුපස්සනාව අපේ හිතේ පිහිටියේ නැති ඇයි? මේ අනුන්ගේ ඇඟවල් දිහා බලන්න ගිය නිසා, අනුන්ගේ ශරීර ගැන කතා කරන්න ගිය නිසා, අනුන්ගේ ශරීර විමසන්න ගිය නිසා, තමන්ගේ ශරීරය විමසවන ඉම මේව කායං යතා තිතං යතා පනිහිතං යං ආකාරයකට පවතිනවද යං ආකාරයකට පිහිටලා තිනවද තමන්ගේ ශරීරය ධාතුසෝ පංචවික්කති ඒ ශරීරයේ දිහා ධාතු වශයෙන් විමසා විමසා බලනවා අත්ති මස්මින් කායේ තියෙනවා මේ ශරීරේ පඨවි ධාතු පඨවි ධාතුව ආපෝ ධාතු ආපෝ ධාතුව තේජෝ ධාතු තේජෝ ධාතුව වායෝ ධාතු වායෝ ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරකට මේ ශරීරේ බෙදලා බලනවා. අසුභ භාවනාවේ මොකද්ද කියලා කොටස් 32කට බැලුවා. දැන් මේක කොටස් හතරකට බලන්න. අර කොටස් 32 අසුභ වශයෙන් බැලුවා. මේ කොටස් හතර ධාතු වශයෙන් බලනවා. දැන් ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? මොකද්ද මේ පඨවි ධාතු? ආපෝ ධාතු, වායෝ ධාතු, කියලා කියන්නේ මොකද? තේජෝ ධාතු, වායෝ ධාතු කියන්නේ මොකද්ද කියලා. ඒ ගැන ධාතු විභංග සූත්‍රයේ තියෙනවා විස්තරයක්. මම හිතුවා ඒක අපි ඉගෙන ගන්න එක ගොඩක් හොඳයි කියලා. ඒ තමයි ඔන්න බලන්න දැන් පඨවි ආපෝ තේජෝ ආයෝ දැන් ඉගෙන ගන්න තේ. නැත්නම් කොහොමද තමන්ගේ ශරීරය විමසන්නේ? දැන් මේ භාවනාවත් එක්ක ඉඳගෙන පුළුවන්. එක්ක සක්මන් කරමින් පුළුවන්. හිතගෙන පුළුවන්. නිදාගන්න ඉරියව්වෙන් පුළුවන්. ඕන බස් එකේ යද්දී වැඩට යද්දී විවේකයෙන් පුටුවක ඉඳගෙන ඉද්දී සිහි කරන්න පුළුවන්. කතමාංච බික්ඛු පඨවි ධාතු පින්වත් මහණෙනි නැතම් භික්ෂුව කුමක්ද පඨවි ධාතුව? පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. පඨවි ධාතුව තමා තුලක් තියෙනවා බාහිරක් තියෙනවා. කතමාච බික්ඛු අජ්ජත්තිකා පඨවි ධාතු භික්ෂුව ආධ්‍යාත්මිකව තමා තුල තියෙන පඨවි ධාතුව කුමක්ද? යං අජ්ජත්තං පච්චත්තං අධ්‍යාත්මිකේ තමා තුල ආධ්‍යාත්මිකව තමා තුල තමාගේයි සලකන කක්කලං කරිගතං ගොරෝසු රළු ස්වභාවයෙන් යං කිසි කක්කලං කරිගතං උපාදීන්නම් එකට පවතින දෙයක් තියෙනවාද? ගොරෝසු ස්වභාවයෙන් රළු ස්වභාවයෙන් පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුතු දෙයක් තියෙනවා නා. මේකට තමයි පඨවි ධාතු කියලා කියන්නේ. ගොරෝසු ස්වභාවයෙන් යුතු පොළොවට පස් වෙලා යන එකට පවතින දේවල්. ශීයති ද මොනවද? කේශා ලෝම නඛ කේශ කියන්නේ පඨවි ධාතු. ලොම් නිය දත් සම මාස් නහර ඇට ඇටමිඳුළු වකුගඩු හදවත අක්මාව පිත්තාශය බඩදිව පෙනහළු කුඩා බඩවැල් මහා බඩවැල් ආමාශය අසූචි මේ තියෙන කොට්ටාශය පොළොවට පස්සෙල යනවා. පඨවි ධාතුව යංවා පනඤ්ඤම්පි කිංච අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරගතං උපාදීන්නම් අයං උච්චති බික්ඛු අජ්ජත්තිකාම් පඨවි ධාතු. ඔයිට අමතරව මොනවා හරි ඒ ශරීරයේ තියෙනවා නම් ගොරුසු රලු පොළොට පස්සෙල යන දෙයක් ඇඟේ තියෙනවා නම් ඒකත් අයිති පඨවි ධාතුවට. අහවල දේ නම කියවුන්නේ නැහැ කියලා කතාවක් නැහැ. මොනවා හරි ගොරුසු රලු ස්වභාවයෙන් යුතු මේ ශාරීරියත් එක්ක බැඳිලා තියෙන මොනවා හරි තියෙනවනම් ඒක පඨවි ධාතු. යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු. පින්වත් මහණෙනි, ওই විදිහට ආධ්‍යාත්මික පඨවි ධාතු තියෙනවනේ. ඒ වගේම බාහිරත් තියෙනවා ගොරෝසු ඔය වගේ පොළොවට පස්සෙල යන දේවල්. බාහිරත් තියෙනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා පඨවි ධාතු රේවේෂා ඒ දෙකම එකක්. පිට තිබ්බත් ඇතුලේ තිබ්බත් පඨවි ධාතු පඨවි ධාතුමයි. ඊට පස්සේ ඔන්න පඨවි ධාතු ඊළඟට මේක විදර්ශනාව ගැන තියෙනවා. මේ පඨවි ධාතුව තන්නේතන් මම නීසෝ හමස්මින මේසෝ අත්තා තීවමෙතන් යතා භූතං සම්මප්පඤ්ඤාය දහත්තබ්බං මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ප්‍රඥාවෙන් දකින්ද කිව්වා. ඒව මේතන් යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතු යන් නිබ්බින්දති. අවබෝධයෙන් දැක්කොත් එහෙම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා අවබෝධයෙන් කලකිරෙනවා. පඨවි ධාතු යා චිත්තං විරාජේති. පඨවි ධාතුවට සිත ඇලෙන්නේතු යනවා. විදර්ශනා කළොත් තමේ ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ. දැන් මම මට උවමනාව තිබ්බේ පඨවි ධාතුව කියන එක විස්තර කරන්න. පොළොවට පස්සෙල යන ගොරෝසු රළු ස්වභාවයෙන් යුත් දේවල් තමයි පඨවි ධාතු කියන්නේ. විස්තර කරන්නේ කේසලෝම්නීය දත් කියලා. කතමාච බික්කු ආපෝ ධාතු. මොනවද මේ ආපෝ ධාතුව? ආපෝ ධාතු සියා අජ්ජත්තිකාශය බාහිර. ආපෝ ධාතු තමා තුලක් තියෙනවා බාහිරත් තියෙනවා. කතමාච බික්කු අධ්‍යාත්මික ආපෝ ධාතු. මොකද්ද ආධ්‍යාත්මික තියෙන ආපෝ ධාතුව? යං අජ්ජත්තම් පච්චත්තං තමා තුල පවතින තමාගේයි ශලකන ආපෝ ආපෝ ගතං වැగిරෙන වැగిරෙන ස්වභාවයෙන් යුතු උපාදීන්න මේකෙක් ඒක එක්ව තියෙන මේ ශරීර කූඩුවේ තුල තියෙන උපාදීන්න වූ ආපෝ ආපෝ ආපෝ ගතං වැగిරෙන වැగిරෙන ස්වභාවයෙන් යුතු දෙයක් තියෙනවා නම් ඒක තමයි ආපෝ ධාතුව. මොකද්ද පිත්තං පිත ෂෙම්හම් ෂෙම පුබ්බෝ සරව ලේ ඊළඟට දහඩිය තෙල් මන්ද කඳුළු වරුණු තෙල් කෙල ෂොටු සඳ මිඳුළු මෝත්‍රා මේවා තමයි ආපෝ ධාතු වැగిරෙන වැగిරෙන ස්වභාවයෙන් යුතු. ඊට පස්සේ තියෙනවා යංවා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චත්තං ආපෝ ආපෝගතං උපාදීන්නම් අයං උච්චති බික්ඛු ආපෝ ධාතු. පින්වත් මහණෙනි මේ විදිහට යංක්ෂි තවත් තියෙනවා නම් වෙන මොනවා හරි දෙයක් ඇඟෙන් වැగిරෙන. වැగిරෙන ස්වභාවයෙන් යුතු දෙයක් ඇඟේ මොනවා හරි තියෙනවා නම් ඒ ඔක්කොමයි ආපෝ ධාතුවට. ආපෝ ධාතුව ඇතුලේ තියෙනවා පිටත් තියෙනවා. ආපෝ ධාතු රීවේසා කොහොමදibat ඒ ආපෝ ධාතු දෙකම ආපෝ ධාතුවමයි. වැగిරෙන දේක් බාහිර තිබ්බත් ඇතුලේ තිබ්බත් වැగిරෙන දේ වැగిරෙනවමයි. ආපෝ ධාතුවමයි. කතමාංච බික්කු තේජෝ ධාතු. කුමක්ද පින්වත් මහණෙනි තේජෝ ධාතුව කියලා කියන්නේ? තේජෝ ධාතුවත් ආධ්‍යාත්මිකවත් තියෙනවා බාහිරත් තියෙනවා. මොකද පින්වත් මහණෙනි ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියන්නේ? යං අජ්ජත්තම් පච්චත්තම් තේජෝ තේජෝගතං උපාදේනම්. තමායයි ශලකන මේ ශරීරයේ තියෙනවා නම් උණුහුමක්. රශ්නෙට අයිති දෙයක් තියෙනවා නේ ඇඟේ. මේක තමයි තේජෝ ධාතුව. මොනවද? යේන සන්තප්පති. යමකින් තවනවා නම් යේන ච දිවියති යමකින් දිරවනවා නම් අපේ ඇඟ තේ ඊළඟට යේන ච පරිඩයති අපේ ඇඟ දවනවා නම් දැන් උණ හේම හැදෙනකොට අපේ ඇඟ දැවෙන්නේ ඇඟි දැවිලෙන්නේ මේ ඔක්කොම තේජෝ ධාතුව යේන ච අශිත පිත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති කන බොන දේවල් දිරවන්නේ උණුහුම වෙන්නේ ආන්න ඒකයි තේජෝ ධාතුවට යංවා පනඤ්ඤම් පිකින්චි අජ්ජත්තම් පච්චත්තම් මේ විදිහට තමන්ගේ ශරීරයේ උණුහුමක් තියෙනවා නම් උණුහුමට අයිති දෙයක් තියෙනවා නේ ඒක තේජෝ ධාතුව. බාහිරත් උණුසුම තියෙනවා ආධ්‍යාත්මික උණත් බාහිර උණත් තේජෝ ධාතු රේවේශායි දෙකම එකක්. ඒ නිසා මේ තේජෝ ධාතුව ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඇඟ දවන තවන උණුහුම ඇඟ දිරවන උණුහුම ඊළඟට කන බොන දේවල් දිරවන උණුසුම මේ ඔක්කොම තේජෝ ධාතුව. කතමාච බික්ඛු වායෝ ධාතු. මොකද්ද මේ වායෝ ධාතුව කියන්නේ? වායෝ ධාතු සිය අජ්ජත්තිකංශය බාහිර. තමා තුලක් තියෙනවා බාහිරක් තියෙනවා. මොකද්ද තමා තුල තියෙන මේ වායෝ ධාතුව? තියෙනවා යං අජ්ජත්තම් පච්චත්තම් වායෝ වායෝගතං උපාදීන්න. ආ තමා තුල තියෙනවා නම් හමායන ස්වභාවයෙන් යුතු එක්ව පවතින උපාදීන්න වූ යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක තමයි වායෝ ධාතුව. මොනවද? තියෙනවා උද්ධංගම වාත උඩට එන වාතය. ඔක්කාරිට එහෙම එන්නේ. ඊට පස්සේ අදෝගම වාත අදෝමුඛයෙන් පිට වෙන්නේ. ඊට පස්සේ කුච්චිසය වාත කුසී තියෙන බඩේ තියෙන වාතය. කොඨාසය වාත ඒ ශරීරයේ එක එක කොටස් වල වාතය තියෙනවා. ඒ නිසා තමයි අතපය ඇඟ හරවන්න පුළුවන්. ඊළඟට අංගමංගාණු සාරිනෝ වාත අංගපසංගේ වෙනම දුවන වාතයක් තියෙනවා. අංගමංගේ අංග මංගානුසාරි වාතය කියලා. ඒ නිසා තමයි මේ ලේ යන්නේ හිටමිට සංසරණය වෙන්නේ. අංග මංගානුසාරි වාතය නිසා. එතකොට මේ ඊළඟට ආශ්වාසෝ පස්වාසෝ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම. ආශ්වාස ප්‍රාශ්වාසයේ තියෙන දෙම් පින්වතුනේ අපේ වචනයක් පවා මේ පිට වෙන්නේ වාතේ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා මේ තමයි වායෝ ධාතුව. බාහිරත් වායෝ ධාතුව. ඉතින් මේට අමතරව මොනව හරි හුලඟට hama යන ස්වභාවයක් ඇඟිලි තිනවන නම් ඒවත් වායෝ ධාතුව. බාහිරත් වායෝ ධාතුව තියෙනවා. වායෝ ධාතු රේවේෂා. ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් වායෝ ධාතුව වායෝ ධාතුවමයි. දැන් හුලඟ කියන එක ඇඟ ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් හුලඟ හුලඟමනේ. ගලා රශ්නි කියන එක එළියේ තිබ්බත් ඇඟ ඇතුලේ තිබ්බත් රශ්නි රශ්නිමනේ. ගලාගෙන යන දේවල් එළියේ තිබ්බත් ඇතුලේ තිබ්බත් ගලාගෙන යන දේවල්මනේ. පස් කියන එක එළියේ තිබ්බත් ඇතුලේ තිබ්බත් පස් පස්මයි. දැක්කද? ඒ වුණාට පොළොවේ අපි බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ පොළොවේ පස් හමාගෙන මේ ගලාගෙන යන වතුර උණුහුම හුළඟ අපි බාහිර විදිහට බැලුවා. අපි ඉෂ්ට ශෙල් කරගත් අපි වෙනම කොට්ටාසයක්. අපි ඒක දෙකම එකක් විදිහට දැක්කේ නෑ. වැක්කද කායානුපස්සනාවේ නොයෙදීම. වැක්කද යථාර්ථයේ වැසී තිබීම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ කොටස් හතර තමන්ගේ ඇඟේ හොඳට වෙන් කරලා බලන්න කියලා. ඒ වෙන් කරලා බලන එකට උපමාවක් තියෙනවා අපිට ගොඩාක් පහසු මේ උපමාවෙන්. දැන් අසුභානත් ගොඩක් පහසු නැණි උපමාවෙන් මල් ලිහලා බලන විදිහ විස්තර තිබ්බනේ. මේ භාවනාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශීයතාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝවා ගෝඝාතකං තේවා සේවා. දක්ෂ ගවඝාතකේ. එහෙම නැත්නම් ගවඝාතකයේගේ ගෝලෙක්. ගාවින් වදිත්වා චාතුම් මහපතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නු අස්ස. හතරමං හන්දියක. හතරමං හන්දියක මස් වෙළඳන් කරනවා. අර මස් කොටස් විදිහට තියාගෙන. ඒමේවකෝ භික්ඛවේ භිකෝන් නොය විදිහට. ඉමමේව කායං යතහ කිතං යතහ පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. ඒ ආක ඒ විදිහට තමන්ගේ ශාරීරිය දිහා බලන්න කිව්වා. හතරමං හන්දියකනේ මස්සිකුණන්නේ හරක් මේ ගවඝාතකයා ඒ හරක මරලා. ඒක පාරවල් හතරෙන් එනවා අර කොටස් කරපු මස්තික දකිනවා. ඒ වගේ අපි පඨවි ධාතුවෙන් මේ මොකද්ද කියලා මේ ශරීරය දිහා බලන්න ඕන. ආපෝ ධාතුව මොකද්ද කියලා ශරීරය දිහා බලන්න ඕන. වායු ධාතුව මොකද්ද කියලා ශරීරය දිහා බලන්න ඕන. ඊළඟට තේජෝ ධාතුව මොකද්ද කියලා ශරීරය දිහා බලන්න. කොයි පාරෙන් ආවත් මරපු එක හරකයි දකින්නේ. නිසා පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ක්‍රමතු හතරෙන්ම තමන්ගේ ශරීරය දිහා බලන්න ඕන. ඔය එක පැත්තක්. තව පැත්තක් තියෙනවා. හරක් මරපු මිනිසයා හරකෙක් කියන සංඥාවෙන් නිවේතන ඉන්නේ. එයා මොකද කරන්නේ? මාස් ටික එක පැත්තක එල්ලලා. ශුද්ධ කරපු ඇට කටු ටික වෙනම පැත්තක. හැම තව පැත්තක. බඩ බොකු එහෙන් අයින් කරලා. එතකොට යාට මිනිසුන්ට හරකෙක් විගුණනවා කියන තැන නෑ. මේ මාස් මේ ඇටකටු මේ පීකුදු කියලා කොටස් වශයෙන් තමයි විකුණන්නේ. ගානට වෙන් කළා තියෙනවා. ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ විදිහට ශරීරය දිහා බලනවා මම කියලා බලන්නේ නැතුව නමක් දාන්න නැතුව මෙයා මේ කුමාර මේ කුමාරි මේ නැත්තම් මේ පියදාස මේ ශීරියාවති කියලා නමක් දාන්න නැතුව පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයෙන් බලනවා. දැන් මේකත් මම කියවනේ බණ භාවනාවට හුරු වෙච්ච කෙනෙක් කිවියව හතරෙන්ම මේ භාවනාව කරන්න පුළුවන්. එක්කෝ සක්මන් කරමින්, එක්කෝ භාවනාවට ඉඳගෙන, එක්කෝ හිතගෙන ඉන්න ගමන්, එක්කෝ ඉඳගෙන ඉන්න ගමන්, එක්කෝ නිදාගෙන ඉන්න ඉරියව්වෙත් පුළුවන්. නින්දයන් නැත්තම් භාවනාව කරන්න පුළුවන්. එතකොට බලනවා මේ ශරීරයේ තියෙන්නේ ධාතු කොටස් හතරක්. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මොනවද මගේ ශරීරයේ මම යයි සලකන මේ ශරීරයේ මොනවද තියෙන්නේ? පඨවි ධාතු, පොළොවට පස් වෙලා යන රාළු ගොළෝසු ස්වභාවයෙන් තියෙන්නේ මේ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාසය, දලඹුව, කුඩා බඩවැල, මහා බඩවැල, ආමාශය, අසුචි ආදී මේ ගොරෝසු ස්වභාවයෙන් පවතින දේවල්. ඒකට කෙස් කියලා කියන්නේ පොළොවට පස්සෙල යන දේ. දැන් පොළොව කෙස් ටිකක් පීමට වැටිච්ච ගමන් කාලයක් යනකොට දිරලා දිරලා පොළොවට පස්සෙල යනවා. දැන් අර පටවිධාතු විස්තර කරනකොට කිව්වේ බාහිර දේ වුණත් ඇතුලේ වුණත් පටවිධාතු පටවිධාතුමයි කියලා. පොළොවට වැටිච්ච දේ දිරලා පස්සෙලටම ගියා නම් ඇඟේ තියෙන එක තත්වකම තමයි වෙන්නේ. වැටෙන ලොම් ටික පොළොවට පස්සෙලා ගියා නම් ඇඟේ තියෙන ලොම් ටික තත්වකමයි වෙන්නේ. කපන නියපොතුව පොළොවට මේකතු වෙලා ගියා නම් පස් වෙලා ඇඟේ තියෙන නියපොතු ටිකටත් ඕකමයි වෙන්නේ. දත් වැටෙන වැටෙන දත් දිරලා පොළොවට පස් වෙලා ගියා නම් ඇඟේ තියෙන ටිකටත් ඕකමයි වෙන්නේ. හම් කෑලි ඇඟෙන් ගැලවි ගැලවි ගිහිල්ලා හම පොතු ගිහිලා ඉස්සෝරි හැදිලා හම ගැලවෙනවා. මේ විදිහට ඒ කකුල තුවාල වෙලා හම ගැලවිලා වැටෙනවා. ඒ ඔපලෝඩ් පස් වුණා නම් ඇඟේ තියෙන හැම තත්ත්වක තමයි වෙන්නේ. මස් ටිකක් දැම්ම පොළොවට බාහිරට ගිය ගමන් දිරල යනවා. එතකොට මේ හැම එකක්ම පඨවි ධාතුව පොළොවට අයිති දේවල්, පස් වෙලා යන දේවල් කියලා සිහි කරනවා. මේ ශරීරයේ තියෙනවා ආපෝ ධාතුව. මොනවද ආපෝ ධාතුව කියන්නේ? වැగిරෙන දේවල්. පිට, ශෙම්ම, සැරව, ලී, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වරුණු තෙල්, කෙල්ල, සොටු, සඳ මිඳුළු, මූත්‍රා. මේවා වැగిරෙන දේවල්. ඒතර මේවා ජලයේ ජීවිලා යන දේවල්. පොළොවට උරා ගන්න දේවල්. අපි කටෙන් කෙල ටිකක් දම්බ ගමන් පොළොවට උරා ගන්නවා. වතුරට දිය වෙලා යනවා. හොටු පොළොවට උරා ගන්නවා. වතුරේ දිය වෙලා යනවා. ශෙම, සැරව, ලේ, ධාඩිය වතුරේ දිය වෙලා යනවා. ලේ දිය වෙලා යනවා. පොළොවේ උරලා යනවා. ඇඟේ ඇතුලේ තියෙන එකටත් ඕකමයි. ඉහයි පඨවි ආපෝ ධාතු රේ සංකේ දෙකම එකයි. චක්කය දිත්තේ තමයි මේ මගේ මේ බහැර කරපු දේ. කියන දෙකේ ඉන්නේ චක්කය විද්‍යත් එක්ක. ඊට පස්සේ මේ විදිහට ඒ කොටස් ටික සිහි කරනවා. දැන් මම ඒකයි කිව්වේ යමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත, සිතට සුව දෙන භාවනා පොත මොකක් හරි ළඟ තියාගන්න මේවා. ඉගෙන ගන්න හොයන්න. මම මේ පොඩි හැඳින්වීමක් පුංචි හැඳින්වීමක් විතරයි මම මේ කරන්නේ. ඔබ මේ මාවත සොයාගෙන යන්න. ඊට පස්සේ තේජෝ දහතු බලනවා. උණුහුමට අයිත දේවා. ඇඟ තවන කපාරම් ගිනියන් වෙලා යන. තවන දවන උණුහුමක් තියෙනවා. මේ ඇඟ අපේ මැරෙන්නේ නැතුව මේ වැටෙන්නේ නැතුව මේ තියෙන්නේ ඇඟේ උණුහුමක් තියෙනවා ශරීරේ. ආයුෂ උත්පවතින උණුහුම. ඇඟ දිරවන උණුහුම. ඊළඟට කනබොන දේවල් දිරවන උණුහුමක් තියෙනවා. මේ රශ්මි ගතිය තමයි තේජෝ ධාතුව කියන්නේ. දැන් අර කිවි රශ්මි ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් දෙකම එකයි කියන. මගේ ඇඟේ තියෙන මේ රශ්මි ගතියක් නේ. මේ රශ්මි ගතිය ගිය ගමන් එතන මිනිස්සෙක් නෑ. මැරිලා. ඊට පස්සේ කල්පනා කරනවා මේ තේජෝ ධාතුව. හොඳට අර හරක කපල කෑ කොටස් වශයෙන් මස් කුඩු වල හතරකට දාලා තිනා වගේ බලනවා. ඊට පස්සේ වායෝ ධාතුව. වායෝ ධාතුව කියන්නේ හමාගෙන යන දේව. තියෙන උද්දංගම වාත උඩට එනවා. පිටිපස්සෙන් පිට වෙනවා. බඩේ මේ බඩ පුරවල දානවා කියන්නේ. බඩ ඇතුලේ වායුවක් තියෙන නිසා තමයි බඩ ගින්න කෑවට පස්සේ බඩ පිරෙන එක ඒවා තියෙන්නේ මේ වායුව මේ ධාතුවත් එක්ක. ඊට පස්සේ තියෙනවා කොට්ටාශයාව තාංගී එක එක තැන්වල තියෙනවා වාතය. අංග මංගානුසාරී ඒ ඇඟ පුරා දුවන වාතයක් තියෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය තියෙනවා. මේ ඔක්කොම වායු ධාතු. හුළඟ කියන එක ඇතුලේ තිබ්බත් එළියේ තිබ්බත් හුළඟ හුළඟමයි. ඒක බලනවා නේ මේ ජීවිතය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන කොටස් හතරක් නේ. පොළොවට පස් වෙල යන දේවල්, පැගිරෙන දේවල්, උණුහුමට අයිති දේවල්, වායුවට අයිති දේවල්. යම් දවසක් එනවා ලෝකෙටම පේන්න පොළොවට පස් වෙනදී පස් වෙලාම යනවා. අපේ ආච්චිලා සීයලා මුතුන් මිත්තන්ට මොකද උනේ? උන්දෙලාගේ මෘත ශරීරේ මිහිදන් කළා. ඒවට කුමක් දුන්නේ? මහා පොළොවට පස් එකතු වුණා. වැගිරෙන දේවල් පොළොවටම උරාගෙන ගියා. ජලේ ගාගෙන ගියා. රාශ්නි රාශ්නි එකතු වුණා. වායුව වායුව එකතු වුණා. බිඳිලා ගියා. මේ ශරීරය අර කණු ටිකක් හිටවල ඒවට ලී බැඳලා වරිච්ච ගහලා වහලයක් හදලා ඒකට ගේ කිව්වා වගේ ඇට සැකිල්ලක් හදලා ඒකේ මස් පුරවලා නහර වැල් වලින් ගැට ගහලා ඒකේ ලේ ටික යවලා උණුහුමක් පීලා උෂ්ම ටිකක් ගන්නවා. ඒකට ශරීරය කියනවා. ඒකට ජීවිතය කියනවා. තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු. බුදුරජාණන් වහන්සේ වදාළා සාරූපය හතර දෙනේ. ජීවිතේ කැමති අහිංසක මිනිසෙකුට විෂ ගෝර සර්පය හතර දිනක් කිය දීලා කියනවා හිම්බා පුරුෂය. මේ විෂ ගෝර සර්පය හතර දිනේ එකපාර දෂ්ට කළොත් මැරෙනවා. වෙලාවට නාවන්න ඕන, වෙලාවට කවන්න ඕන, වෙලාවට නිදි කරවන්න ඕන, මොන්ට උපස්ථාන කරන්න ඕන, පොඩ්ඩ වැරදුනොත් දෂ්ට කරනවා. උපස්ථාන කරපන් කියලා දෙනවා. අපිට වෙච්ච දේ පොඩ්ඩ වැරදිච්ච ගමන් සර්පය දෂ්ට කරනවා. කොරෝනා වෛරසය ඇතුළට ආපු ගමන් තේජෝ ධාතුව දෂ්ට කරනවා, මේ නුණුහුම ඇට වෙනවා. ආපෝ ධාතුව දෂ්ට කරනවා, එතකොට ශේම ඇට වෙනවා. වායෝ ධාතුව දෂ්ට කරනවා, පෙනහළු වේගෙන් ක්‍රියාත්මක වෙනවා. පාඨවි ධාතුව දෂ්ට කරනවා, ශාරීරිය අංග අප්‍රාණික වෙනවා. දැක්කද? දෂ්ට කරපු හැටි ඇහැට පේන්නේ නැති වෛරසයක් ඇතුළු වෙලා සාරූපීක දෂ්ට කළා. නිදාගත්තේ නැත්තම් දෂ්ට කරනවා. නිදාගත්තේ නැත්තම් මේ ඇඟ රිදෙනවා, ඇස් දනවා, මුත්‍රා දැවිල් හැදෙනවා, උණ හැදෙනවා, කලන්ත හැදෙනවා, විෂ වෙනවා. මේ සතර මහා ධාතුන්ගේ වේලාවට කවන්න ඕන, උදේ කෑම ඕන, දවල් කෑම ඕන, රෑ කෑම ඕන, අතරතුර තේ ටික ඕන. මේ සර්පය හතර දෙනා. ඒසි දාන්න ඕන, ෆෑන් දාන්න ඕන, හොඳ සීට් එකක් ඕන, වාහනයක් ඕන. මේ සර්පය හතර දෙනාට හොඳ ගෙයක් ඕන. ෆොටෝ ගහන්න ඕන, මංගල ඇඳුම අඳින්න ඕන. හතර මහා ධාතු හතර මහා ධාතුත් එක්ක එකතු වෙලා ආයෙත් හතර මහා ධාතුවක් බිහි කරනවා. නොවනද කෙනා හොඳට මේ ශාරීරියේ හතර මහා ධාතු දිහා බලනවා. හොඳට ප්‍රකට වෙන්න ගන්නවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මවල බලන්නේ තියෙන ටිකම බලනවා. එතකොට තමා තුළ හොඳට මේක ප්‍රකට වෙන උත්‍රිති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. ඔහු වාචී කරන්නේ තමා තුළ කායानुපස්සනා වඩමින්. ඔහුට තේරෙනවා බාහිරත් ඒ වගේ. බාහිර උපමය කායानुපස්සනාව. බාහිරට පමනවල බලනවා. ඉති අජ්ජත්ත බහිත්තාව ආධ්‍යාත්මික බාහිර වශයෙන් කායानुපස්සනා වඩනවා. මේ සතර මහා ධාතු සහිත මේ කය සමුදේ වය බලනවා. හට ගැනීම නැසීම, හට ගැනීම නැසීම. මේ විදිහට සමුදේ වය සහිත හට ගැනීමක් තියෙන වෙනසීමක් පේනවා. සතර මහා ධාතු සහිත අනිත්‍ය වූ වෙනස් වෙන කයක් තියෙනවා කියලා. අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. හොඳට සිහිය පිටන්න ගන්නවා. යාව දේව ඥානමත්තාය අවබෝධ ඥානේ පිණිසම් පවතිනෝ. පතිශ්‍යති මත්තාය ඔද්දට සිහි පිටනෝ. අනිශ්චිතෝච විහෙරති. මම මගේ මගේ ආත්මේ කියලා ගන්නෑ. නැචකින්ච ලෝකේ උපාදිහෙති. මේ ලෝකේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නෑ. ධාතු මනසිකාර විදිහට බලමින් ඔය විදිහට භික්ෂුව කායानुපස්සනාවේ වාසය කරනවා. ඔය විදිහට තමයි තියෙන්නේ. මේවා හොඳ ප්‍රඥාවන්තයෝ කරන ඒවා. නුවණැති අය කරන ඒවා. පින්වන්තයෝ කරන ඒවා. ධීර වීර පුරුෂයෝ කරන මනසකාර. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොච්චර මේ භාවනාව වැඩුවද කියනවනම්, නාන්සි කියනවා මගේ හිත මහ පොළොව වගේ. එච්චර වඩලා මහ පොළොවට හොඳ දේවලුත් දානවා, නරක දේවලුත් දානවා. කම්පා වෙන්නේ නැහැ. ඒ සාමයේ ඇඟට හොඳ දේවල් නරක දේවල් මොනවා නින්දා ප්‍රශංසා කම්පා වෙන්නේ නැහැ. පොළොව පස් වගේ ඇඟ, ඇඟක් පස් පොළොවක් පස්. මගේ හිත ජලය වගේ. ජලයේ හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් කම්පා වෙන්නේ. මගේ හිත ගින්දර වගේ. ගින්දර හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් කම්පා වෙන්නේ. මගේ හිත හුළඟ වගේ. හුළඟේ හොඳ දේවල් ගහගෙන ගියත් නරක දේවල් ගහගෙන ගියත් කම්පා වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට සතර මහා ධාතුන් වඩපු කෙනාගේ හිත මහ පොළොව වගේ වෙනවා. මහා සාගරය වගේ. මහා ගින්නක් වගේ වෙනවා. අමාගෙන යන සුළඟක් වගේ වෙනවා. අකම්පිතයි. අකම්පිත ශ්‍රේෂ්ඨ පුරුෂෙක් බිහි කරනවා ධාතු මනස කර භාවනාවයි. කායానుපස්සනාව. අනේ මේ ලෝකේ පිනත්තන්ට ජීවිතේට මෙහෙම එක භාවනාවක් කර පුරුදු කර ගන්නට ඇත්තම් කොච්චර කප්ද. බුද්ධ ශාසනයේ විතරයි මේවා තියෙන්නේ. වෙන කිසිම ශාසනයක මේවා නැහැ. තමන්ගේ ජීවිතය දිහා බලන ඒවා. ඒ නිසා අද අපි ඉගෙන ගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට සතර මහා ධාතු විදිහට ශරීරය දිහා බලන ක්‍රමය. මේක කියනවා ධාතු මනස්කාර භාවනාව කියලා. ඔබට මතක් අපි කාට මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක් බව අවබෝධ කරගන්න අද ධර්මයේ ශ්‍රවණය කරපු කින හේතු ආසනා වේවා. තේජෝ වායෝ විදිහට ධාතු හතරක් විදිහට බලන ධාතු මනසකාර භාවනාව පුරුදු කරගන්න ලැබේවා. කායගත සතිය පිහිටාවා. අපිටත් නිවන් මඟ පුරුදු කරගන්න මේ පින් හේතු ආසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.